ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද මේ උතුම් අවස්ථාවේ සූදානම් වෙන්නේ ලෝකේට කලාතුරකින් පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි. කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියන කාරණය. යම් නුවණැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණොත් එයාගේ ජීවිතයට විශාල යහපතක් කරගැනීමේ අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන්ම ලෞකික වූ ලෝකෝත්තර වූ සියලු සැප සම්පත්තීන් ළඟා කර දීමේ පුණ්‍ය ශක්තියක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙලෝ වශයෙන්ද පරලෝ වශයෙන්ද තමන්ගේ ජීවිතය යහපත් කර ගැනීමට හැකියාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් අපට හමු වන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ගිහි පැවිදි කියන ඒ සිව්වනක් පිරිසටම, උපාසක උපාසිකා ඒ වගේම භික්ෂු භික්ෂුණී කියන ඒ සිව්වනක් පිරිසටම මෙලෝ වශයෙන්ද පරලෝ වශයෙන්ද යහපත ඇති කරගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අන්තර්ගත වෙන විදිය අපට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, අද අපි කල්පනා කළා අපේ ජීවිතයට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන ඉතාම වටිනා දේශනාවක් මේ පින්වතුන්ට කියලා දෙන්න. මේ දේශනාවේ නම තමයි ගිලාන සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ 2 වෙනි භාගයේ සෝතාපට්ටි සංයුත්තේ. එතකොට මේ දේශනාව කරන්නට මූලිකම පසුබිම වුණේ ඉතා සුන්දර කතා පුවතක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේට අවස්ථාව සලසලා දුන්නේ ශාක්‍ය කුමාරයෙක් වශයෙන් සිටිය මහානාම කියන ශාක්‍යය. වස්සාර මාසයේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වස්සාමාදන් වෙලා එක තැනකට වෙලා තමන්ගේ නිවන් මඟ පුරුදු කරගෙන වාසය කරනවා. වස්සාර මාසයේ ඉවරුණාට පස්සේ මාස 8ක් පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ එදා ජනපද චාරිකාවේ වැඩම කොට වදාලා බොහෝ දෙවියන්ටත් බොහෝ මිනිසුන්ටත් අනුකම්පාව පිණිස තමයි උන්වහන්සේලා එදා ජනපද චාරිකාවේ වැඩම කොට වදාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ ජනපදයේ නීග්‍රෝධාරාමයේ කියන ඒ ආරාමයේ වාසය කරද්දී භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සුගත චීවරයක් කරමින් සිටියා. එතකොට මේ ශාක්‍ය ජනපදයේ වාසය කරපු මහානාම කියන මේ පින්වන්ත කුමාරයාට ආරංචි වුණා තව මාස 3කින් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ කොටගෙන චාරිකාවේ වඩින වග. එතකොට පින්වන්දි, මේ මහානාම ශාක්‍යයා කියන්නේ ගෞතම බුදුසසුන තුල අග්‍ර තනතුරු ලැබපු ශ්‍රාවකේ. ඒ තමයි මහානාම ශාක්‍යයා තමයි ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රණීත දේ දන් දෙන උපාසකයන් අතර අග්‍රස්ථානය ලබන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා පින්වන්දි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වේරංජාවේ වැඩවාසය කරන කාලේ වේරංජ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝරත්නයටත් වස්වසන්න කියලා ආරාධනා කළා. ඔහුට තිබ වැඩ කටයුතු නිසා අමතක වෙලා ගියා වස්වසන්ට ආරාධනා කරපු වග. ඉතින් බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝරත්නයට දම්පැන් නොලැබී ගියා. ඒ වෙනකොට ඒ ප්‍රදේශයේ ආහාර හිගයකුත් තිබ්බා. ඉතින් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයත් ඒ වස්සාන සාර මාසයේම ආහාරයට ගත්තේ මේ අස්වැයන් සඳහා දෙන යවහල් ආහාරයට ගනිමින් තමයි උන්වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව තමන්ගේ ජීවිත පැවැත්ම පිණිස ආහාර ගනිමින් ඉතාම සතුටින් වාසය කළේ. ඉතින් මේ වේරංජාවේ වස්වසලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයත් ඊළඟට වැඩමකට වදාළේ ශාක්‍යයන්ගේ ජනපදය වන කිඹුල්වත් නුවරට. එතකොට සාරමාසයක් තමන්ට ප්‍රත්‍ය ආහාර නොලැබිලා හිටපු ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නය ගැන ශාක්‍යයන්ට ආරංචි වුණා. ඉතින් විශේෂයෙන්ම මේ මහානාම ශාක්‍යයා මේ ගැන හරි ශෝකෙන් හිටියේ, දුකට පත් වෙලා හිටියේ. අනේ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංඝරත්නයටත් හොඳ ප්‍රත්‍ය ආහාර නොලැබුණාලු නේද කියන දුකින් හිටියා. ඊට පස්සේ මහානාම ශාක්‍යයා මම මේකට යම් උපකාරයක් කරන්න ඕන කියලා හිතලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මහට අවසර ලබා දෙන සේක්වා සාර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංඝරත්නයටත් මං කැමැති දම් පැනින් මේ උපකාර කරන්න, පූජා කරන්න, උපස්ථාන කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඒ ඇරයුම ඉවසා වදාරා. ඊට පස්සේ සාර මාසයක් පුරාවටම මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක සංඝරත්නයටත් ප්‍රණීත වූ ආහාරයෙන් උපස්ථාන කළා. ඒ වගේම චතුමඳුර ආදීන් උපස්ථාන කළා. ඒ සාර මාසයේ අවසානයේ ආයත්සරයක් මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයත් මාස 4කට ඉල්ලා සිටියා. අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ තවත් මාස 4ක් පුරාවට මං කැමති බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරන්න, දම් පැන් පූජා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒකටත් අවසර ලබා දුන්නා. ඒ මාස 4 අවසාන වෙනවත් සමගම ආයෙත් ගිහිලා මේ මහානාම ශාක්‍යයා අනේ භාග්‍යතුන් වහන්සේ මං කැමති තවත් මාස 4ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පැන් පූජා කරන්න කියලා තවත් මාස 4කට අවසර ගත්තා. එතකොට පුරා වසරක් පුරාවට දහස් ගාණක් වෙච්ච බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට මහානාම ශාක්‍යයා ප්‍රණීත ආහාරයෙන් උපස්ථාන කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ වැඩම කොට වදාලා ආයෙත් සැරයක් යම් වෙලාවක මේ ශාක්‍යයන්ගේ ජනපදයට බුදුරජාණන් වහන්සේ වැඩම කරොත් එහෙම, ශ්‍රාවක සංඝරත්නයේ වැඩම කරොත් එහෙම ප්‍රණීත ආහාරවලින් උපස්ථාන කරන්න මේ මහානාම ශාක්‍යයා සූදානමින් සිටියා. ආන්නේ නිසා තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රණීත දේ දන් දෙන උපාසකයන් අතර අග්‍ර උපාසකයා බවට මේ මහානාම ශාක්‍යයා පත් උනේ. ඉතින් මේ මහානාම ශාක්‍යයාගේ ජීවිතය ගත්තම පින්වත්නි අපට හරීම ආදර්ශ තියෙනවා. ඔබට මේ බුද්ධ දේශනාව ශ්‍රවණය කරනකොටත් දැනගන්න ලැබෙයි මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උපාසකයෙක් තුළ යම් ගුණයක් තියෙන්න ඕනද, ආන්ගේ ගුණ ගොඩාක් මේ මහානාම ශාක්‍යයා තුළ පිහිටලා තිබ්බා. දැන් ඔබ අහලා ඇති මේ දියුණු වෙන උපාසකයෙක්ගේ ලක්ෂණය තමයි කාලෙන් කාලයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ මුණ ගැහෙන්න ඕන. ස්වාමිනි කුසලයේ කියන්නේ මොකද්ද, ස්වාමිනි අකුසලයේ කියන්නේ මොකද්ද, කුමක් කළොත්ද මගේ ජීවිතේට යහපත පිණිස පවතින්නේ, කුමක් කළොත්ද මගේ ජීවිතේට අයහපත පිණිස පවතින්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව විමසලා දැනගන්න ඕනේ. ඒ වගේම ඔබ දන්නවා මංගල මහමංගල සූත්‍රයේ තියෙන මංගල කාරණයක්, කාලෙන් කාලයට ගිහිලා ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ඉවසන ගුණින් යුතු සීලවන්ත භික්ෂු සංඝයා බැහැදකීම, මේක හොඳ උපාසකයෙක් තුළ තියෙන ඕන ගුණය. ඉතින් වර්තමාන සමාජයේ ගත්තම ගොඩාක් දුරට මේ සදාහැවතුන් ළඟ නැති එකක්. ඒක පොයට ගිහිලා සීල් සමාදන් වුණාට මේ ධර්මයේ විමසලා දැනගෙන ඉගෙන ගන්න පුරුද්ද වර්තමාන සමාජයේ අපිට දකින්නේ නැහැ. නමුත් මේ මහානාම ශාක්‍යයා නොයෙක් අවස්ථාවල අපිට මේ බුද්ධ දේශනා පරිශීලනය කරනකොට මුණ ගැහෙනවා. නොයෙක් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් ගොඩාක් ධර්ම කාරණා විමසලා දැනගෙන තියෙනවා. ඉතින් එදා මහානාම ශාක්‍යයාගේ ඒ ගුණේ තිබ්බ නිසා තමයි අද අපට මෙන්න මේ වගේ සුන්දර බුද්ධ දේශනාවක් ඉගෙන ගන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මහානාම ශාක්‍යයාට ආරංචි වුණාට පස්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ චාරිකාවේ වඩිනවා කියලා මේ මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සක ඉඳගත්තා. ඉඳගෙන අහනවා මෙන්න වැදගත් ප්‍රශ්නයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ආරංචි වුණා තව මාස 3කට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ජනපද චාරිකාවේ වඩිනවා කියලා. එතකොට දැන් මෙයාගේ හිතේ හටගත්ත මෙන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ස්වාමීනි මං අහලා නැහැ ප්‍රඥාවන්ත උපාසකෙක් විසින් රෝගී වූ කායික දුකට පත්වෙච්ච ගිලන් වෙච්ච තවත් ප්‍රඥාවන්ත උපාසකයෙක් ඉද්දි එයාට කොහොමද අවවාද කරන්නේ, කොහොමද අනුශාසනා කරන්නේ කියන කාරණේ මං අහලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අසනීප වෙලා ගිලන් වෙලා මරණාසන්න වුණාට පස්සේ තවත් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකෙක් ගිහිලා කොහොමද එයාට උදව් කරන්නේ, කොහොමද අවවාද අනුශාසනා කරන්නේ කියන කාරණේ මං අහලා නැහැ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං කැමතියි දැනගන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ. මේ ප්‍රශ්නේ අපට අදාළද නැද්ද? මේ ප්‍රශ්නෙට දෙන පිළිතුර අපි දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්ද නැද්ද? අපට ඉතාම ප්‍රයෝජනවත්. මොකද පින්වත්නි අපිට ජීවිතයේ නොයෙක් අවස්ථාවල මුණ ගැහෙනවා. මේ වගේ තත්ත්වයට පත්වෙච්ච, දුකට පත්වෙච්ච, ගිලන් වෙච්ච, මරණාසන්න වෙච්ච අය අපේ ජීවිතේ මුණ ගැහෙන්නේ නැද්ද? මුණ ගැහෙනවනේ. එතකොට අපි දන්නේ නැත්නම් එයාට හරියටම උදව් කරන විදිය, උපස්ථාන කරන විදිය අපට එයාට ලොකු උපකාරයක් කරන අවස්ථාව මග ඇහැල්ලා යනවා. දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ නම් වෙන්නේ කෙනෙක් දුකටපත් වුණාම, මරණාසන්න වුණාම අපි ගිහින් කියන ඔයා බය වෙන්න එපා. ඔයාගේ දරුවෝ හොඳට ඉගෙන ගත්තා, දරුවෝ විවාහ කරලා දුන්නා, ගේ දොර හොඳට හැදුවා, සමාජයට වැඩ කටයුතු කරා. ඔයා බය වෙන්න එපා, ඔයා මැරෙන්නේ නැති වෙයි, ඔයාට ඉක්මනට හොඳ වෙයි කියලා අපි මොකද කරන්නේ? එයාව සනසනවා. සනසවල තාවකාලික සතුටක් අපි එයාගේ ජීවිතේට හැරන් දෙනවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මොනතරම් පළල් විදිහට මොනතරම් ලොකු උපකාරයක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට. එතකොට බලන්න මේ දේශනාව වළංගු වෙන්නේ මෙන්න මේ දෙන්නට. මොකද්ද? දෙන්නම ධර්මයේ හැසිරෙච්ච දෙන්නේ පින්නෝ. මරණාසන්න වෙලා ගිලන් තත්ත්වයට වැටිච්ච කෙනත් හොඳට ධර්මයේ හැසිරෙච්ච කෙනෙක්, ධර්මයේ පිහිටපු කෙනෙක් වෙන්නෝ. අවවාද කරන කෙනත් ධර්මයේ පිහිටපු කෙනෙක් වෙන්නෝ. ඒ ඇයි කියලා මේ අවවාද ටික අහනකොට ඔබට තේරෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම ඉස්ලාමී ගිලන් වෙච්ච කෙනා ළඟට ගිහිලා කාරණා හතරක් ගැන කියලා දීලා ඒ ගිලන් වෙච්ච කෙනා සතුටටපත් කරන්න කියලා කියනවා. අස්වසන්න කියලා කියනවා. බලන්න අපි නොහිතන කාරණා තමයි මෙතන තියෙන්නේ. මොකද මෙයාට කියන්න කියනවා, පින්වත ඔබ දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. මොකද්ද කියන පළවෙනි කාරණේ? ඔබ දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඒ ගැන හිතලා සතුටටපත් වෙන. දැන් ඔබ සිහියට නගා ගන්න, මරණාසන්න ඔය ඉන්න කෙනෙක්ගේ එක පැත්තකින් කායික දුක් පීඩා ඉන්න පටන් ගන්නවා. දරුණු කර්කස දුක් පීඩා එයාගේ ජීවිතේ තියෙනවා. අනිත් පැත්තෙන් එයාගේ හිතේ තරුණ කාලයේ ජීවිතේ ගත කරද්දී අතින් තමන්ගේ අතින් විච වැරදි අඩුපාඩු තියෙනවා. අකුසල් කෙරිච්ච තියෙනවා. කුසල් දහම් නොකරපුවා තියෙනවා. මේවා මෙයාගේ හිතට චෝදනා කරන්න පටන් ගන්නවා. නේද? මං අරක කරා, මං දුසීල විට මේ වගේ ලොකු දුක් පීඩා හිනවා. එතකොට ඒත් එක්කම මෙයාට ප්‍රේයයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. මට මගේ බිරිඳ දාලා යන්න වෙනවා, දුව දාලා යන්න වෙනවා, දරුවෝ දාලා යන්න වෙනවා කියලා දුකකටපත් වෙනවා. තේනවා නේද? අනිත් පැත්තේ මරණේ මහ බිහිසුණු අභියෝගය එයා ඉදිරියේ තියෙනවා. එතකොට මේ සෑම දුකක්ම අභිබව එයාගේ ජීවිතයේ සැපවත් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. මොකද්ද කියන්නේ? එයාට බුදුරජාණන් වහන්සේව සිහිපත් කරවන්න කියලා. එතකොට දැන් අපි කලින්ම කිව්වනේ මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ධර්මයේ පිහිටපු ශ්‍රාවකයෙක් කියලා. මෙයා කාලයක් තිස්සේ බුදු ගුණ සිහි කරලා, බුද්ධ උපස්ථානයන් කරලා මෙයා ධර්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ පැහැදීමක් තියෙන කෙනෙක්. එතකොට මේ මරණාසන්නව දුකටපත් වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ සිහි කරද්දි මොකද වෙන්නේ? අර යම් කායික දුකක් තියෙනවද, මානසික දුකක් තියෙනවද, මරණයේ ඉදිරියේ කම්පා වෙන ස්වභාවයක් තියෙනවද, මරණයට බියවන ස්වභාවයක් තියෙනවා. ආන් ඒක නැතිලා යනවා. අර ධර්මයේ තියෙනවනි, දිත්තේව ධම්මේ පාසංසෝ යෝ බුද්ධේසු සගාරෝ කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපජ්ජතිති. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා තියෙනවා නම් එයා මේ ජීවිතේදීම ප්‍රශංසා ලබනු කියන. තේරෙනවද? මෙයාට බුදුරජාණන් වහන්සේ කිරු හොඳ පැහැදීමක් තියෙන කෙනෙක් කියලා හැම තැනම ප්‍රාවයක් පැතිරෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මරණයට පත් වුණාන් පස්සේ දෙවියන් අතර උපදිනවා කියන. එතකොට මේ මරණාසන්න ලෙඩ ඇදී ඉන්න කෙනාට මේක මතක් වෙනවා, මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්, මම මරණින් මතේ දෙවියන් අතරට යනවා, මම දුගතියට යන්නේ නැහැ කියන විශ්වාසය එයාට තියෙනවා. මෙයා සිහි කරන මම සරණ ගියපු බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වෙනසේක, ලෝකවිදූ වෙනසේක, අනුත්තර වූ පුරිස ධම්ම සාරති වෙනසේක, සත්තා දේව මනුසානම් වෙනසේක, බුද්ධ වෙනසේක, භගවා වෙනසේක කියලා සිංහලෙන් අර්ථ වශයෙන් මෙයා විමසන්න පටන් ගන්නවා. මොකද හිතට දැනින්නේ විශාල සතුටක්. ඇයි? සියලු රාග දේශ මොහ දුරු කරපු තුන් ලෝකයකට අග්‍ර වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේ සිහි කරද්දී එයාගේ හිතේ තියෙන බය තැති ගැනීම තොර වෙලා හිත හොඳට ඍජු වෙනවා. කුසලයේ තුල කුසල් අකුසල් විමසන්න පුළුවන් විදිහට හිතපත් වෙනවා. බලන්න මේ කරන යහපත අපට රුපියල් කෝටියක මුදලක් අරන් ගිහලා එයාට ඇති කරන්න පුළුවන්ද? වෙන බාහිර භෞතික සම්පත් වලින් මේක කරන්න පුළුවන්ද? තමන්ගේ දුව දරුවන් මේක කරන්න පුළුවන්ද? බෑ. දැන් මේ කාත් කවුරුත් නැතුව හුදකලාවේ තනියම මරණයට පත් වෙන්න ලෑස්ති. තමන්ගේ අමුදරුවෝ එක්කන් යන්න බෑ. ඥාති හිත මිත්‍රාදීන් එක්කන් යන්න බෑ. හුදකලා ගමනක් තියෙන මරණී ඉදිරි. එතකොට මේ හුදකලාව තුළ එයා අසරණ වෙන්නේ නැතුව එයාට පිහිටක් හදලා දෙනවා බුදුරජාණන් වහන්සේ සිහි කරද්දී. ඒකයි දැන් වර්තමානයේ දැන් තරුණ වයසේ ඉදදී ධර්මයේ හැසිරෙන්න උත්සාහයක් ගන්නෙ නැහැ. ධර්මයේ ලොකු වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒ වටිනාකම තේරෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. මොකද අපි ජීවිතයේ ධර්මයේ හැසිරුණත් ධර්මයේ හැසිරුණේ නැතුණත් අපි සියලු දිනාටම පොදුවේ මුහුණ දෙන්න තියෙන අභියෝගයක් තමයි මරණය කියන්නේ. ඒ මරණයට පත් වෙද්දී ජීවිතේ දිහා ආපස්සට බලද්දී අපට සතුටු වෙන්නට බැරි නම්, අපේ ජීවිතය යහපත කරගත්තා කියලා සතුටු වෙන්න බැරි නම් අපේ ජීවිතය අසාර්ථකයි. මොකද මේ ජීවිතේ අපි ජයගත්ත පිරිසක්ද පරාජයට පත් වුණු පිරිසක්ද කියන කාරණේ තීරණය වෙන්නේ පින්වත්නි මේ ජීවිතේ ගන්න අපි තනතුරු තානාන්තර මත නෙවෙයි. මේ ජීවිතේ තිබ්බ අපට බහුභෝග සම්පත් මත නෙවෙයි. සමාජ තත්ත්වේ මත නෙවෙයි. මොකක් මතද? අපි මරණයට පත් වුණාන් පස්සේ ඉපදෙන තැන අනුව. අපි මරණයට පත් වුණාට පස්සේ අපි සුගති ලෝකයක ඉපදුනා නම්, දෙවියන් අතරට ගියා නම්, අපි මේ ජීවිතේ ජයගත්ත පිරිසක් බවට පත් වෙනවා. අපි මරණයට පත් වුණාන් පස්සේ දුගතියට නම් යන්නේ, සතර අපායට නම් යන්නේ, අපි මේ ජීවිතේ පරාජයට පත් වෙච්ච දුර්ලභ දෙයක් ලැබිලා ඒ දේ හිමි නොකරගත්ත අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. එතකොට ඒකෙන් ගැලවෙන්න තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනාව අපට උපකාර කරන්නේ. එතකොට පළවෙනිම ආස්වාසන්නේ කොහොමද? ඔබ දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් කියලා සතුටටපත් කරන්නේ. තේරුණා නේද? මොකද බුදුරජාණන් වහන්සේ සරණ යාම තුළ අපේ ජීවිතේට සැලසෙන යහපත අපට ප්‍රමාණ කරන්න බෑ. දැන් ඔබ අහලා ඇති ඔය වගේම හිටියා ශාක්‍ය වංශිකයෙක් හිටියා සරකාණි කියලා. මෙයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුම ප්‍රසාදයක් තිබ්බා. ධර්මයේ කෙරෙහි පුදුම ප්‍රසාදයක් තිබ්බා. ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි පුදුම විදිහේ ප්‍රසාදයක් තිබ්බා. හැබැයි මෙයාගේ දුර්වලතාවයක් තිබ්බා. මෙයා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කළා. සිල්පද සම්පූර්ණ කරගන්න මෙයාට බැරි වුණා. හැබැයි තිසරණයේ කෙරෙහි බොහෝ කාලයක් තිබ්බ ලොකු ප්‍රසාදයක්. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මෙයා අවසාන කාලේ මරණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා සරකාණි ශාක්‍යයා සතර පායෙන් සදහටම මිදිලා සංයෝජන ධර්මය ප්‍රහාණයටපත් කළා. සෝතාපන්න ශ්‍රාවකෙක් විදිහටයි මරණයටපත් උනේ කියලා කිව්වා, දේශනා කළා. ඊට පස්සේ දැන් උන ශාක්‍යයන් අතර ලොකුවට මේ කතාබහ ඇති වුණා. හරි වැඩේනේ. දැන් කාටද සෝතාපන්න වෙන්න බැරි? අච්චර මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරපු සරකාණින් ගිහිල්ලනේ දෙවියන් අතරට කියලා ඔන්න දැන් අපකීර්තිරාවය පැතුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සරකාණි කියන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ සරණ ගියපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක්. ඉතින් කොහොමද එයා දුගතියට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට බලන්න, ඒ නිසා පින්වන්නි අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන කාරණේ මේ ජීවිතේ අවසාන කාලේ කරන්න ඕන එකක් නෙවෙයි. තේන්නව නේද? අපි දීර්ඝ කාලයක් තරුණ කාලේ ඉඳන් ළමා කාලේ ඉඳන් ධර්මයේ හැසිරීම කරන්න ඕන. මොකද අපිට ලැබිලා තියෙන අනුත්තර ශාස්ත්‍රුන් වහන්සේ නමක්, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක්, මේ තුන් ලෝකේටම අග්‍ර වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගියොත් එහෙම අපේ ජීවිතයට විශාල රැකවරණය සැලසෙනවා. ඉතින් ඒ විදිහට කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු, බුදුරජාණන් වහන්සේ සිහි කරපු ශ්‍රාවකයෙකුට මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇහෙනකොට, බුද්ධ කියන වචනේ ඇහෙනකොටම කායිකව ලොකු පස්සක්දියක් හටගන්නවා. මානසිකව ලොකු සැනසෙල්ලක් එයාගේ ජීවිතේ හටගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයට කියන මහානාම ඊළඟට කියන ඔබ දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියපු කෙනෙක්. ඒ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්කාතයි මනාකොට දේශනා කරපු එක, සම්දිට්ටිකයි මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් එකක්, අකාලිකයි ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් එකක්, ඒහිපාසිකයි ඇවිත් බලන්න කියලා බයක් නැතුව කියන්න පුළුවන් දෙයක්, තමා තුළට පමුණුවා ගත යුතු දෙයක්, ඕපනායිකයි තම තම නැන පමණින් අවබෝධ කළ යුතු ධර්මයක්, පච්චත්තම් වේදි තම්බෝ විඤ්ඤුහි කියලා මෙයාට ධර්මයේ ගුණ කියද්දි මොකද වෙන්නේ? මෙයා දැන් මේක කාලය සිහි කරපු එකක්නේ. සිංහලෙන් අර්ථ වශයෙන් හොඳට විමස විමස හිටපු දෙයක් මෙයා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ හිතට ලොකු සැපයක් දැනෙන, ලොකු සතුටක් හිතට ඇති වෙන. ඊළඟට මහානාම ශාක්‍යයට බුදුරජාණන් දේශනා කරන මහානාම ඊළඟට එයාට කියන්න කියනවා, ඔබ දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක්. ඒ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි, යුගල වශයෙන් 4ක්ද, පුජ්‍යලයන් වශයෙන් 8 දෙනෙක් දෙවුණ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ දුර ඉඳලා දම්පැන් ගෙනලා පූජා කරන්න සුදුසුයි. ආගන්තුකව වැඩියට පස්සේ දම්පැන් පූජා කරන්න සුදුසුයි. ඊළඟට පින් සලකාගෙන යමක් පූජා කරන්න සුදුසුයි. මේ විදිහට සංඝයාගේ ගුණ සිහි කරනවා. ඊළඟට ඇඳිලි බැඳලා වන්දනා කරන්න, පුදු පූජා පවත්වන්න ශ්‍රාවක සංඝරත්නයේ සුදුසුයි. පින් අස්සනු නෙලා ගන්න මේ ලෝක සත්‍යයට අනුත්තර පින්කෙත තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා එයාට කියන්න කියනවා. එයාට සිහිපත් කරන්න කියනවා. එයාගේ සිහිය එළවන්න කියනවා. එතකොට දැන් මෙයා කාලයක් තිස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මේ ගෞතම බුද්ධ ශාසනයේ ඒකාලෝක කරපු අනන්ත ගුණ දරාගෙන වැඩ හිටපු මේ මහරහතන් වහන්සේලා ගැන අහලා තියෙනවා. උන්වහන්සේලා හුදකලා වාසීන් සතුටු වුණා, ලද දෙයින් සතුටු වුණා, අල්පේච්ඡ ජීවිතයක් ගත කළා, හුදකලා වනසෙනසුන් ඇසුරු කරගෙන වාසය කළා. ඒ ශ්‍රාවක සංඝරත්නයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී බැහැර කරලා වාසය කළා. මේ ලෝකේ නොයි පිරිස් අතර අග්‍රව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ වැඩ සිටිනවා කියන කාරණේ මෙයා කාලයක් තිස්සේ අහලා තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් බුද්ධ දේශනා පරිශීලනය කරමින් මෙයා දන්න කාරණේ මේක. ඉතින් මේ අවසාන කාලේ චූටි මේ එයාට චූටි ඇඟවීමකින් මෙයාට සිහිය උපදිනවා. මම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය හැබැයිට සරණ ගියපු කෙනෙක්. මේක හිතද්දි හිතද්දි මොකද වෙන්නේ? එයාගේ හිතට ලොකු සතුටක්, ලොකු සැපයක් හටගන්නවා. මේ ලැබෙන සතුට සැපේ යහපත මිල කරන්න පුළුවන්ද අපට? අපට මිල කරන්න බෑ. අපට ප්‍රමාණ කරන්න පුළුවන්ද? ප්‍රමාණ කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට මහානාම මෙයාට කියන්න මෙන්න මේ කාරණයක් කියලා ආස්වාසන්න කියන. මොකද ඔබ දීර්ඝ කාලයක් තිස්සේ සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදිකාම සිඳින් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා වාසය කරපු කෙනෙක් කියලා එයාට මතක් කරන්න කියලා. එතකොට මොකද වෙන්නේ? මේ සීලවන්ත ජීවිතයක් ගත කරපු මේ ශ්‍රද්ධාවන්ත උපාසකයාට හිතට ලොකු සතුටක් ඇති වෙනවා, ලොකු සැනසීමක් හටගන්නවා. එතකොට යම් විදිහකින් මෙයා තෙරුවන් ගුණ දන්නේ නැත්තම්, තෙරුවන් සරණ ගිහිල්ලා නැත්තම්, සීල්පද කැඩිලා නම් මෙයාට මේ ටික මතක් කරොත් මොකද වෙන්නේ? ලොකු දුකක් හටගන්නවා. ඒකයි මේ කලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේශනාවේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විසිනුයි හික්මවන්න ඕනේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් මරණයට පත් වෙනකොට. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම අනාගත මේ අභියෝගය තියෙනවා. අනාගත මේ දුක අපට උරුම වෙන්න තියෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දැන් දැම්ම ඉඳන්ම තිසරණයේ ගිරි හොඳ ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ. සීල්පද කැඩෙනවා නම් ඒ සීල්පද ආරක්ෂා කරන්න ඕනේ. මොකද ගොඩාක් වර්තමානයේ මේ බෞද්ධ ජනතාව මේ ගිහි පින්වතුන් අසනීප වුණාම, රෝගාතුරු වුණාම, දුකටපත් වුණාම අපි ළඟට ඇවිල්ලා කියන අනේ ස්වාමීනි අපිට පිරිත් ටිකක් කියන්න. අන්න ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පිරිත තුල අපේ ජීවිතයට අද්භූත වූ ආශ්චර්යමත් වූ යහපතක් ඇති කරලා දෙනවා. හැබැයි වඩා වටින්නේ ඒ මරණාසන්නව සිටින කෙනාගේ කල්පනාව මෙහෙවන විදිය, කල්පනා ශක්තිය, කල්පනා කරන රටාව හදලා දීම තමයි වඩා වටින්නේ. තේරුණා නේද? එහෙම කල්පනා කරාට, කල්පනා කරන රටාව අපිට එයාගේ හදන්න පුළුවන් වුණ දුගතියට යන කෙනෙක් එහෙම පිටීම සුගතියට යවන්න පුළුවන්. ඒ වගේ ධර්මයක් මේක. මේ ධර්මය කියන්නේ නුවණැති ශ්‍රාවකයෙකුට බාල කාලයේ හෝ වේවා, තරුණ කාලයේ හෝ වේවා, වයසට ගිහිල්ලා හෝ වේවා, මරණාසන්න මොහොතේ හෝ වේවා ඇහුනොත් නුවණැති ශ්‍රාවකයාට වහා ප්‍රතිඵල ලබන්න පුළුවන්. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පෙරුම්දම් පුරලා මහා කැපකිරීමක් කරලා මහා පුණ්‍ය ශක්තියකින් තමයි මේ දෙව්මිනිස් ලෝකයට යහපත ඇති කරන මේ ආශ්චර්ය ධර්මයේ ලෝකෙට බිහි කරන්නේ. ඒ ධර්මයේ තුල තියෙන ගුණයක්, ඒ ධර්මයේ තුල තියෙන ආශ්චර්යයක් මොකද්ද? නුවණ තියෙන කෙනෙකුට, ප්‍රඥාවන්ත කෙනෙකුට මේ ධර්මයේ ඇහුනොත් වහා අවබෝධ කරනවා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මහා රජවරු රජකම අතහරින්න ලොකු දෙයක් උපකාර වුණේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා කියන වචනේ ඇහෙනකොට මොකද කරන්නේ? තමන් සතු රාජ්‍ය අතහරිනු, අන්තපුරේ අතහරිනු, සිය රාජ මාලිගා අතහරිනු, සියලු කාම සම්පත් අතහරිනු. අතහැරලා රාජ මාලිගාවට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. එතකොට මේ ධර්මයේ මේ ආශ්චර්යය තියෙනවා. මේ ධර්මයේ මේ ආශ්චර්යය අද අපිට දැක ගන්න නැත්තේ අද වර්තමානයේ අපි තුල තියෙන දුර්වලතා නිසා, අපේ තියෙන ගුණේ හීන බව නිසා, ප්‍රඥාවේ දුබල බව නිසා, පුණ්‍ය ශක්තියේ හීන බව නිසා තමයි මේ ධර්මයේ ආශ්චර්යය අද ලෝකෙට දකින්නේ නැත්තේ. නමුත් මේ ධර්මයේ ආශ්චර්යය එහෙමම තියෙනවා. දැන් අපි අහලා තියෙන ලෝකේට අනුත්තර පින්කෙත වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංග්‍රහන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සාරවත් කෙතකට උපමා කරන ශ්‍රාවක සංග්‍රහන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සාරවත් කෙතකට උපමා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. තේරුණා නේද? ස්වාක්කාත වූ ධර්ම විනය හරියට බුදුරජාණන් දේශනා කරන සාරවත් කෙතක් වගේ. පින් ඇති නුවණ තියෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ඒ සාරවත් කිතේ වපුරන බීජය වගේ කියලා. ඒ වගේ මනාකොට වැසිදහර වැටුණට පස්සේ ඒ සාරවත් කිතේ, ඒ සාරවත් බීජේ දලුලා වැඩිලා පුණ්‍ය මේ හොඳ අස්වැන්නක් ලැබෙනවා කියලා. ආන්නේ වගේ තමයි ඒ සාරවත් කෙස කෙත තාමත් සාරවත්. ඒක નિසරු වෙන්නේ. කොයි යම්ම කලකවත් નિසරු වෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ. ඒක සාරවත් එකක්. සාර මේ નિසරු වෙන්නේ මොකද්ද? බීජ ටික. බීජ નિසරු වුණොත් එහෙම ඒ සාරවත් පොළවේ වැපුරුවාට සරු අස්වැන්නක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මෙන්න මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගෙන සීලවන්ත ජීවිතයක් ගත කරනකොට ඒ ශ්‍රාවකයාට මරණාසන්න මොහොතේ දුකටපත් වෙලා ඉදී මේක ඇහිද්දි හිතට ලොකු සැපයක් හටගන්නවා. ලොකු සතුටක් හටගන්නවා. ඒ නිසා තමයි මහානාම ශාක්‍යයාට බුදුරජාණන් දේශනා කරන්නේ මහානාම ඔබ ඉස්සල්ලාම පළමු කොට එයාගේ හිත මෙන්න මේ කාරණා කියලා සතුටටපත් කරන්න කියලා කියනවා. එතකොට මේ ශ්‍රාවකයාගේ හිතට දැන් ලොකු සතුටක් ලොකු සැපයක්. ඊළඟට එයාට කියන්න කියනවා ඔබට දැන් ඔබේ අම්මා තාත්තා ගැන මොනවාරි හිතට වද දෙන දෙයක් තියෙනවා, දුකක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට මතක් වෙනවා මෙයාගේ අම්මා තාත්තා. දැන් මම මරණයටපත් වුණා පස්සේ අම්මා තාත්තා කොයි විදිහට ජීවත් වෙයිද? එයාලට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙද? දැන් මෙයාට මතක් වෙනවා. ඇයි දීර්ඝ කාලයක් තිස්සේ මෙයා මේ අම්මා තාත්තත් එකට හිටපු කෙනෙක් නේද? ඉතින් අම්මා තාත්තා මතක් වෙනවා. එතකොට මොකද කරන්නේ? මෙයාට කියන්න කියනවා දැන් ඔබ කොහොමටත් මරණයට පත් වෙන්න ඉන්න කෙනෙක් නේද? තව ටික වෙලාවකින් ඔබ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කොහොමටත් අම්මා තාත්තා දාලා යන්න වෙනවා. ඒ නිසා අම්මා තාත්තා ගැන තියෙන අදහස අයින් කරන්න. දැන් මෙයා බුද්ධ දේශනා කලින් අහලා තියෙනෝනේ පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක් මේ සසර ගෙවාගෙන ඉදී ඔබට අම්මා නොවුන කෙනෙක් නැහැ. තාත්තා නුණ කෙනෙක් නෑ. අම්මා මැරෙද්දී අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයේ වගේ, තාත්තා මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. මේ දහම් කාරණා අහපු ජීවිතය ගැන පළල් විදිහට දකින ශ්‍රාවකයා, ඒ වගේම කීකරු ගුණය, සුවච ගුණය, මෘදු ගුණ ඇති යහපතට අවනත තියෙන මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ? අර විදිහට හික්මුවදී එයා අම්මා තාත්තා කෙරෙහි යම් බැඳීමක් තියෙනද මේක අතහැරගන්න. ඊළඟට එයාට කියන්න කියනවා ඔබට අඹ දරුවන් ගැන යම් අපේක්ෂාවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා කියනවා අනේ මට මතක් වෙනවා මගේ දරුවෝ ඒ අය මං මැරුණාට පස්සේ කොහොම ජීවත් වෙයිද. මේවා හිතට වද දෙනවා, කල්පනා වෙනවා. එතකොට එයාට කියන්න කියන ඔබ දැන් කොහොමදත් මරණයටපත් වෙන්නේ ඉන්නේ. ඒ නිසා අඹ දරුවන් ගැන යම් කැමැත්තක් තියෙනවද, අපේක්ෂාවක් තියෙනවද මේක අතහැරගන්න. දැන් මෙයා අහලා තියෙනෝනේ ඔබට බිරිඳ නොවුන කෙනෙක් මේ සසරේ හම්බ වෙන්නේ, හම්බවීම දුර්ලභයි කියනවා. එහෙම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියනවා. දරුවෝ නොවෙච්ච කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියනවා. බිරිඳ මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියනවා. දරුවෝ මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියනවා. එතකොට දීර්ඝ සසරක ආපු කෙටි නවාතැන් පොළක් තමයි මේ ජීවිතය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයා දැන් ඔන්න අඹ දරුවන් කෙරෙහි තියෙන කැමැත්තත් ඇල්මත් අතහරිනවා. ඒකයි පින්වන්දි බුදු දේශනාවේ තියෙන්නේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ අබින්නම් විනාභාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බා. මම මේ ප්‍රියමනාප හැමදේම වෙන්වින්න වෙනවා, වෙන්වින ස්වභාවයෙන් යුක්තයි කියලා ගිහියොත් පැවිද්දොත් ස්ත්‍රීනුත් පුරුෂයනුත් නිතර නිතර හිතන්න කියලා බුදුරජාණන් වදාරනවා. ඒක කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕන දෙයක්, මරණාසන්න අවස්ථාවේ පුරුදු කරන දෙයක් නෙවෙයි. මොකද අපිට මේ අර බුද්ධ දේශනාවේ තියෙනෝනේ යකඩ දම්වැල් වලින් බැඳලා තියෙන බැඳීමකට වඩා ලොකු බැඳීමක් මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් අඹදරුවන්ට අපේ හිතේ බැඳීමක් තියෙනවා කියන තේනවා නේද? ලොකු බන්ධනයක් තියෙනවා. එතකොට මේ බන්ධනය කඩාගත්තේ නැතුනොත් එහෙම අපට ඉහළ ලෝකයකට යන්න වෙන්නේ. ආපහු මේ හීන වූ බොහෝ දුක් ඇති මේ මනුස්ස ලෝකෙටම එහෙම නැත්නම් සතර අපායට අපිට එන්න වෙනවා. ඒකයි මේ කාරණේ තේරුම් ගන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මේ අවුරුදු 50-60 ගැන විතර කල්පනා කරන කෙනෙකුට මේක කිව්වොත් එහෙම එයාට අමනාප ඇති වෙනවා. මං ආදරය කරන බිරිඳ දරුවන්ගෙන් වෙන් වෙනවා කියලා හිතන්න කියනවා. එයාට තරහක් ඇති වෙනවා. එයා කල්පනා කරන්නේ මට අවුරුදු තව 500කට එහා පැත්තේ ජීවිතයක් තියෙනවා, 1000කට එයා පැත්තේ ජීවිතයක් තියෙනවා, මීට අවුරුදු 100කට 1000කට ලක්ෂයකට උඩදී මට ජීවිතයක් තිබ්බා, මට අමුදරුවෝ හිටියා කියලා එයා කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා කරන්නේ නැති කෙනාගේ කල්පනාව හරීම පටුයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිතර නිතර සිහි කරන්න ඕන එකක් තමයි සසර ගැන. සසර ගැන හොඳට දැනුමක් තිබ්බේ නැත්නම් ධර්ම අවබෝධය කරන්න පින තියෙන කෙනාගේ මේ ඒ පින පවා වැහෙන්න පුළුවන්. දැන් ওই කොසල් රජතුමාට හිටිය බිරිඳ, එයාගෙනම උබ්බරි, මෙයාට දුවෙක් හිටියා ජීවා කියලා. ඉතින් ජීවට හරි ආදරේ, ජීවා හදිසියෙම අකාලේ මේ චූටි දරුව දුව නැති වුණා. ඉතින් නැති වුණාට පස්සේ මේ උබ්බරීට මේක දරාගන්න බෑ. ප්‍රිය වියෝගයෙන් දුකටපත් වෙලා හැමදාම මෙයා කරන්නේ උදේට යනවා සොහොනට. දවස මඬාන ඉඳලා හවස එනවා ආපහු ගෙදර. ආපහු සැරයක් පහුවදා උදේ යනවා අඬනවා ආපහු හවසට එනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මහා කරුණා ඇසින් මේ ධර්ම අවබෝධය කළ ගෞතම බුදුසසුනේ අරහත්වයට පත්වෙන්නට පිනක් තියෙන කෙනෙක් මේ දරු දුක නිසා. ඒ දරු දුකින් ඒ පින වැහිලා. බුදුරජාණන් වහන්සේ වැඩියා අනුකම්පාවෙන්. ඒ සොහොන ළඟින් බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න පිණ්ඩපාතේ වඩිනවා. උඹරි අඬා අඬා බුදුරජාණන් වහන්සේ වඩිනු දැකලා ඇවිල්ලා වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා උඹරි මොකද අඬන්නේ? අනේ භාග්‍යතුන් වහන්සේ මට හිටපු එකම දුව ජීව නැති වුණා. මට මේ දුක දරා ගන්න බෑ. මට කන්න බෑ. මට නිින්ද යන්නේ නැහැ. මම මේ දුකෙන් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අතීතය සිහි කළා. අතීතය සිහි කරලා කියනවා උඹරි ඔබට ඔබගේ මේ ජීවා කියන දුව ජීවා කියලන්නේ දැන් මේ ජීවිතේ නැතුනේ. ජීවා කියන නමින් 84000ක් දුවලා මැරිලා මේ සොහොනෙම වළලා තියෙනවා. ඔය 84000න් කොයි ජීවා වෙනුවෙන්ද ඔයා දැන් මේ හඬන්නේ කියලා. එතකොට මේ සසරේ ගෙවාගෙන ඉඳි මෙයාලට ජීවා කියන නමින් දුවලා කී දෙනෙක් ඉඳලා තියෙනවද? 84000. ඒ 84000න් මෙතනම විතරක් 84000ක් වළලා තියෙනවා. එතකොට බලන්න ගිවන ආපු සසර කොච්චර දීර්ඝද කියලානේ. මේක කියපු ගමන් මොකද සසර ගැන සිහි කරනවා කියන්නේ සංවේගයට පත් වෙන කාරණය. සසරේ අතීතයේ විඳපු දුක අනාගතයේ විඳින්න තියෙන දුක සිහි කරද්දී හිත සංවේගයට පත් වෙනවා. කුසලයේ තුල පිහිටනවා. මේ සංවේගයට පත් වෙච්ච උබ්බරි කියන අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තවදුරටත් මම සසරේ ගියොත් මේ දුක තමයි මට උරුම. මාව පැවිදි කරන සීක්වා මාව උපසම්පදා කරන සීක්වා කියලා ඉල්ලා සිටියා. මේ උබ්බරි පැවිදි කරා බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුසසුනේ අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුණියන් බවට පත් වුණා. ඉතින් ඒ නිසා අපි පින්වත්නි අපි ජීවිතේ දිහා කල්පනා මේ පළල් විදිහට දකින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය විදිහට අපි සූදානමින් ඉන්න ඕන. ගෙවල් දොරවල් අඹු දරුවන් ඕන වෙලාවක අතහරින්. ඇයි අපි කැමති වුණත් අකමැති වුණත් අපට ඒ අයගෙන් වෙන්වෙන්න වෙනවා. තේරෙනවා නේද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඹු දරුවන් ගැන කැමැත්තක් තියෙනවා නම් ආන්න ඒක මෙයාට අතහරින්න කියලා කියනවා. දැන් මෙයා අතහැරියා. ඊළඟට වැදගත් කාරණයක් කියනවා යම් තාක් මේ මනුස්ස ලෝකේ කාම සම්පත් ගැන යම් අපේක්ෂාවක් තියෙනවා නම් ආන්න ඒකත් දැන් අතහැරගන්න කියලා කියනවා. දැන් බලන්න මේ ජීවිතේ ඉහළට ඔසවන්න නම් මේ පහළට තියෙන බැඳීම් යකඩ දන්වැල් වලට වඩා ලොකු මේ බැඳීමක් වශයෙන් තියෙන මේ කාම බැඳීම යාගෙන් කඩන්න ඕන. එතකොට මනුස්ස ලෝකේ අපි සමහරවිට බිරිඳට මේ ස්වාමියාට කැමති නෑ, දරුවන්ට කැමති. අපි වාහනයට කැමති වෙන්න පුළුවන්. ගෙදරට ආස කරන්න පුළුවන්. තමන්ගේ රත්තරන් බඩු ටික ආස කරන්න පුළුවන් නේ. අපේ හිත බැඳෙන දෙන අපිට හිතා ගන්න බෑනේ. ආන්නේ දැන් මේ මනුස්ස ලෝකේ කියන්නේ පින්වත්නි අපිට හිතුණාට මේ මහා සැප සම්පත් තියෙන තැනක විදිහට මහා ගොඩක් දුකක් තියෙන තැන. මදුරුවන්ගේ කරදර තියෙනවා, දේශපාලන අර්බුද තියෙනවා, සමාජගත ප්‍රශ්න තියෙනවා, මිත්‍යා දෘෂ්ටි තියෙනවා. අපිට මේ ඕලාරික කයක් ලැබුණ නිසා අපේ මේ ඕලාරික කයට නොයෙක් රෝගාබාධයන් හටගන්නුනි. දැන් මේ කයට පිළිකා හැදෙනවා, අංශභාග හැදෙනවා, බගන්දරා හැදෙනවා නේද? නොයෙක් රෝගාබාධ හටගන්න. එතකොට මේ දුකත් එක්ක තමයි අපි මේ මනුස්ස ජීවිතේ ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ? මෙයාට කියන්න කියනවා මනුස්ස ලෝකයේ ගැන යම් තාක් බැඳීමක් අපේක්ෂාවක් තියෙනවද මේක අතහැරගන්න. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්ද? සාමාන්‍ය කරුමුන් කරන්න බෑ. හොඳ ප්‍රඥාවක් තියෙනවා. මෙයා මොකද කරන්නේ? දැන් ධර්මයේ ආපු ගෙනින්නේ. මෙයා මොකද කරන්නේ? මනුස්ස ලෝකයේ තියෙන යම් තාක් කාම සම්පත් තියෙනවද ඒ සියලු බැඳීම් අතහැරලා ගන්න. දැන් මෙයාගේ හිත ගොඩක් නිදහස්. දැන් අපි සමහරලාට ওই පිරිච්චියන් යනවා මරණසන්න වුණාන් පස්සේ අපටම දුක හිතෙනවා. සමහරවිට අඹදරුව මතක් කරනවා, ගෙදර මතක් කරනවා, මරණයටපත් වෙන්න බෑ කියලා අඬනවා. මේ කළු පාට අය ඇවිල්ලා මයි ළඟ වාඩි වෙලා ඉන්නවා කියනවා. සමහරවිට ගිනි ජාලා පේනවා කියනවා. රතු පාට ඇඳගත් අය ඇවිල්ලා මාව ඇදගෙන යන්න ලෑස්ති වෙනවා කියනවා. මේ වගේ ලොකු දුකකටපත් වෙලා. ඉතින් ඒ වෙලාවේ අපිට මේ ඇත්තට මෙයාට ලොකු උපකාරයක් කරන්න අවස්ථා නැහැ. මේ විදිහට ඒ නිසා බුදුරජාණන් දේශනා කරන මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන අපේක්ෂාව අතහැරපු ගම එයාට කියන්නේ කියනවා ඔයා දැන් මනුස්ස ලෝකෙ හිත නිදහස් කළා. මනුස්ස ලෝකයට වඩා හොඳයි චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. ඔන්න දෙවියන් අතර සිත පිහිටවන කියන. මෙයා මොකද කරන්නේ? ඔන්න දෙවියන් අතර සිත පිහිටවන. ඊළඟට කියන්න කියනවා චාතුම් මහරජික දෙවියන්ට වඩා සැප සම්පත් තියෙන ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩි තවුතිසා දිව්‍ය ලෝකේ. ඊට වඩා හොඳයි යාම දිව්‍ය ලෝකේ. ඊට වඩා හොඳයි තුසිත දිව්‍ය ලෝකේ. ඊට වඩා හොඳයි නිම්මාන රති දිව්‍ය ලෝකේ. ඊට වඩා හොඳයි පරිනිම්මත වසවත් දිව්‍ය ලෝකේ කියලා ක්‍රමක්‍රමයෙන් දිව්‍ය ලෝකවල තියෙන මේ සැප සම්පත් ස්වභාවය කී කී මෙයාගේ ජීවිතේ ඉහළට ඉහළට ඔසවලා ගන්න කිය. දැන් දිව්‍ය ලෝක අතර ඉහළම දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවත් දිව්‍ය ලෝකේ මෙයා හිත පිහිටවාගෙන ඉන්න. ඊළඟට එයාට කියන්න කියනවා දෙවියන් අතරත් තියෙන කාමයන් මේවා දුකට දුක් උපදවන දේවල්. ඒ නිසා සියලු කාමයන් කෙරෙහි තියෙන බැඳීම අතහැරලා ඔයා බ්‍රහ්ම ලෝකයේ සිත පිහිටවා ගන්නවා කියලා කියන්නේ. එතකොට බලන්න මේ මේ වෙනකොට මෙයාගේ හිතේ ලොකු සමාධියක් චිත්ත සමාධියක් පවා හටගෙන තියෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? කෙලීම බ්‍රහ්ම ලෝකයේ සිත පිහිටවා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මෙයාට කියන්නේ කියනවා බ්‍රහ්ම ලෝකයේ තියෙන සංස්කාර සංකත හේතු නිසා හටගත්ත දේවල් මේ හේතු නැතිවීමෙන් නැති වෙලා යන දේවල් මේකත් අනිත්‍යයි මේකත් දුකටපත් වෙනවා මේකත් වසඟේ පාත්තන්න බෑ කියලා එතන තියෙන මේ සංස්කාරයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරන්න කියලා දේශනා කරනවා. එතකොට මොකද කරන්නේ? මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මේකත් අනිත්‍ය වශයෙන් සිහි කරද්දී මොකද වෙන්නේ? මෙයාගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල මේ මරණාසන්න වෙලා මහ දුකකට පත්වෙච්ච අවස්ථාව ලෙඩ ඇඳේ වැටිලා ඉන්නේ බිහිසුණු අවස්ථාවකට මුහුණ දීලා තියෙන්නේ. ආන් ඒ තැන ඉන්න ශ්‍රාවකයාට පවා අරහත්ත්වයට දක්වා ජීවිතේ දියුණු කරන විදිය මේ දේශනාව තුළ අන්තර්ගත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන මේ දේශනාව අවසානයේ සියක් වසරක් පුරාවට අරහත් ඵල චිත්ත විමුක්තියක් ලබාගෙන වැඩ සිටිනොද යම් භික්ෂුවක්, ඒ භික්ෂුවගේ චිත්ත විමුක්තියත් මේ මරණාසන්න මොහොතේ අරහත්ත්වයට පත්වෙච්ච මේ ගිහි ශ්‍රාවකයාගේ චිත්ත විමුක්තියත් අතර කිසිම වෙනසක් නැහැ කියලා. එතකොට ඒ අරහත් ඵලයේ කිසිම වෙනසක් නැහැ කියලා බුදුරජාණන් වදාළා. ඉතින් ඒ නිසා පින්වන්දි අපි මේ දේශනාව හොඳට මතක තියාගන්න ඕනේ නේද? මොකද මේ දැන් අපි සමහරලාට කෙනෙක් මරණාසන්න වෙනකොට මේ විදිහට උපකාර නොකර මරණයටපත් වුණාට පස්සේ පින්කම් 1000ක්වත් කරලා මේ උපකාරය අපිට කරන්න බෑ. තේරෙනව නේද? මේ විදිහට අපිට එයාට පින ගැන සිහි කරලා, තිසරණේ ගැන සිහි කරලා, කුසල් දහම් ගැන සිහි කරලා, දෙවියන් අතර සිත පිහිටවන ආකාරය ගැන කියලා දීලා, මෙයාගේ මේ කල්පනා රටාව සකස් කරගන්න විදිහ කියලා දීම තුළ වෙන එයාගේ ජීවිතේට වෙන යහපත ප්‍රමාණ කරන්න බෑ. තේරෙනව නේද? මොකද පින්වන්දි මේක තව කෙනෙකුනේ අපේ ජීවිතේට පවා ප්‍රයෝජන. දැන් අපි දන්නේ අපි මරණයට පත් වෙන තැනනි සමහරට කුණු කාණුවක මැරෙන්න පුළුවන්. හදිසි අනතුරකින් මැරෙන්න පුළුවන්. කාක් කවුරුන් නේතු තනියෙන් මැරෙන්න පුළුවන්. එතකොට අපිට මේ දේශනාවේ තියෙන විදිහට තිසරණේ ගැන හිතලා නේද මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන බැඳීම අතහැරගෙන දෙවියන් අතර හිත පිහිටවගෙන අපිට තනියම උනත් මේ දේශනාව දන්නවනම් අපේ කල්පනා රටාව හදාගන්න පුළුවන්. එතකොට බලන්න මේ එකම එක බුද්ධ දේශනාවක් තුලින් අපේ ජීවිතේට මොනතරම් යහපතක් ඇති කරලා දෙනවද කියලා නේ. එතකොට මේ වගේ දේශනාවක් අපි හොඳට ඉගෙනගෙන අපේ ජීවිතේ යහපත ඇති කරගෙන අපි දෙවියන් අතරට ගියොත් අපේ ආයුෂ කෝටි ගණන් අවුරුදු දිවි ආශ වර්ණ සැප බල ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලැබෙනවා. මාර්ගඵලලාභී කල්යාණ මිත්‍ර දෙවියන් ඇසුරු කරන්න ලැබෙනවා. යම් විදියකින් අපි ධර්මී හැසිරෙන්නේ නැතුව දුකටපත් වුණොත් එහෙම මේ විදියට ධර්මය පුරුදු කරගන්න බැරුව දුගතියට වැටුණොත් එහෙම අපිට අවුරුදු කෝටි ගණක් දුක් විඳ විඳ යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපේ ජීවිතේ අහිමි වෙලා යනවා. තේරෙනවනේ? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං. තරුණ කාලේ ධනයක් උපයාගන්නේ නැතුව ප්‍රමාදයට පත් වෙලා හිටියොත් එහෙම බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් කරන දේශනා කරනවා. ජින්න කොංචාව ජහයන්ති කීන මච්චේව පල්ලලේ. හරියට මේ වතුර හිඳිච්ච මඩවලක ඉන්න නාකි කොක්කු කෙකිනියෝ වගේ ඔහේ බලාගෙන තමයි ඉන්න වෙන්නේ කියන. මොකද ලෞකික යම් සැපයක් තියෙනවද ඒක තමන්ගේ ජීවිතයට පමුණුවාගෙන නැහැ. ලෝකෝත්තර යම් සැපයක් තියෙනවද ඒක තමන්ගේ ජීවිතයට සරසගෙන නැහැ. අවසාන කාලේ අපි දැකලා තියෙන ඔහේ බලාගත් අතේ බලාගෙන ඉන්න. ඉතින් ඒ අවාසනාව අපේ ජීවිතයට ළඟා වෙන්න කලින් අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න, තිසරණේ කෙරෙහි හොඳ ප්‍රසාදයක් ඇති කරගන්න, මෙවැනි බුද්ධ දේශනා ඉගෙන ගනිමින් ජීවිතයට යහපත ඇති කරගන්න, අපට මරණාසන්න වෙනකොට නොයේ කායික පීඩා එද්දි, මරණේ බිහිසුණු භයානක ඉරණම අපේ ජීවිතයට එද්දි, ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක එද්දි අපට කම්පා නොවුණු සිතකින් ඉන්න පුළුවන්. හැඬීම් වැළපීම් නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම පරලෝ වශයෙන් සුගතිය ඉපදින්න පුළුවන්. එතකොට ඒකට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ශ්‍රාවකයා හික්මවන. මේ ජීවිතයේ ජයගත්ත කෙනෙක් බවට පත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හික්මවන්නේ මෙන්න මේ තැනට. එහෙම නැතුව දැන් ගොඩක් අය ඒ නිසා මේ ජීවිතේ අපි කාටවත් කරදරයක් කරන්නේ, අපි කාටවත් වරදක් කරන්නේ නැහැ කියලා ඉන්නවා. නමුත් මේ වගේ ලොකු කල්පනාවක් ඇතුව කටයුතු කරන්න එයා ඉගෙනගෙන නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ තරම් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා දුර්ලභ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට පස්සේ අපි සසරේ රැස් කරන ලද පිනකින් ලද මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් කියන දුර්ලභ ඥාන සම්පත්තිය මුණ ගැහිච්ච වෙලාවේ ඒකින් ප්‍රයෝජනයක් ගත නැති පිරිසක් බවට පත් වෙනවා. ඉතින් එහෙම නැතුව ඒ සන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න පිරිසක් බවට පත්වීමේ දුර්ලභ වාසනාව අද අපිට තියෙනවා. ඒකට හේතුව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසුදු නිර්මල ධර්මයේ අපි අතර තාමත් තියෙනවා. ඉතින් ඒ වාසනාවන්ත පිරිසක් අපි ලෝකයේ සිටින නොනොයෙක් පිරිස අතර වාසනාවන්තම පිරිසක් අපි. මොකද ඒකට හේතුව මිල කරන්න බැරි මෙලොව හෝ පරලොව හෝ යම් වටිනාම දෙයක් තියෙනද, ඒ වටිනාම දේ දැන් අපි ළඟට ඇවිත් තියෙන්නේ. මොකද උතුම් තිසරණේ. ඉතින් ඒ තිසරණේ ලාභය ලබාගෙන අපේ ජීවිතයේ සිත සාන්තිය යහපත ඇති කරගන්නට, මෙලොව වශයෙන් යහපත ඇති කරගන්නට, පරලොව සුගති සම්පස්සලසා ගන්නට, ඉපදෙන මැරෙන සසර දුකින් නිදහස් වීමට අප සියලු දෙනාටම දුර්ලභ වූ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින අසිරිමත් දම්සක ධර්මදේශිනී සඳහා දායකත්වය දරන්නේ මීට වසරකට පෙර පරලෝ සැපත් මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, වසර 15කට පෙර පරලෝ සැපත් ස්වාමි පුරුෂයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් ඉන්ද්‍රාණි වීරසිංහ මහත්මිය විසින් තමයි අද දායකත්වයේ සපයන්නේ. ඉතින් මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. ගෞතම බුදුසසුන සුරකින්න සියලු දෙවියන්ට, සියලු දෙවියෝ දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා, ආරි සත්‍ය අවබෝධය කිරීමේ වාසනාව ලබත්වා කියලා පින් අනුමෝදන්. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මියගිය පොඩි නෝනා මෑණියන්ටද, වසර 15කට පෙර මියගිය රණසිංහ ස්වාමි පුරුෂයාටද, පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් මෙම ධර්ම දේශනාව සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන ඉන්ද්‍රාණි වීරසිංහ මහත්මියටද, දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ධර්ම දේශනාව සඳහා උපකාර කළ සියලු දෙනාටත්, සහභාගී වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන්වත්වා. මේ පින්න සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා, දීර්ඝායුෂ ලැබෙත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, සිල් ගුණදම් වඩන මහා සංඝරත්නයටද, අනගාරිකා මෑණියන් වහන්සේලාටද, පැවිදි අපේක්ෂක අනගාරික දූපුතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ උතුම් ධර්මාබෝධය ලැබීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්මදානෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින අසිරිමත් දම්සක ධර්ම දේශන සඳහා දායකත්වයේ දරන පින්නතුන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාටත් ධර්ම දේශනය සඳහා සහභාගි වූ පින්වතුන්ටද ධර්මශ්‍රවණය කළ පින්වතුන්ටද ලෝවාසී සියලු දෙනාටද ශ්‍රද්ධා මාසික ධර්මදානයට සම්බන්ධ සියලු පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අද දවසේ අසිරිමත් දම්සක සදහම් දේශනාව තුළින් උතුම් වූ ධර්මකාරණ රාශියක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණා. අප කළ යුතු වන්නේ ඒ උතුම් දහම් කාරණා ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතයට ඒ උතුම් දහම් කාරණා ගලපා ගැනීමෙන් සසර දුකින් නිදහස් වීම පිණිස ව්‍යායාම් කිරීමයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ දැරීමයි. උතුම් දහම් කරුණු කියා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කර සිටිමු. ධර්ම දානින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්, ධර්ම ශ්‍රවණින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඒ උතුම් පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාර පූජා කර සිටිමු. ඒත් සමගින් අද දිනේදී අසිරිමත් දම්සක සදහම් වැඩසටහන නිමා කිරීමටයි මේ සූදානම. ඔබට ඩයලොග් ටීවී නාලිකාංක 27 ඔස්සේත්, පියෝ ටීවී නාලිකාංක 99 ඔස්සේත්, www.shraddha.lk අපගේ වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම UHF නාලිකාංක 55 ඔස්සේ බස්නාහිර පළාතේ සිටින ඔබට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.